සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ දෙමව්පියන්ගේ ගුණය වටිනාකම පිළිබඳවත්, ඒ දෙමව්පියන්ට සැලකීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳවත් භාගතුන් වහන්සේ සිදු කළා වූ අනුශාසනයක්. අංගුත්තර නිකායේ තිකනිපාතයේ දේවදූත වග්ගයෙහි ඇතුළත් වන මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ගේ වටිනාකම පැහැදිලි කරනවා. සම්බ්‍රාහ්මකානි භික්ඛවේ තානි කුලානි යේසං පුත්තානං මාතාපිතරෝ අජ්ජාගාරේ පූජිතා හොಂತಿ. යම්කිසි දරුවෙකු විසින් සිය දෙමව්පියන් සිය නිවසේදී පුදනු ලබන්නේද, අන්න ඒ දෙමව්පියන් ඉන්න නිවස බ්‍රාහ්මයන් සහිත කුලයන් වශයෙන් සලකනවා. ඒ වගේම සපුම්බා චරියකානි භික්ඛවේ තානි කුලානි යේසං පුත්තානං මාතාපිතරෝ අජ්ජාගාරේ පූජිතා හොಂತಿ. කිසියම් කුලයක දරුවන් විසින් දෙමව්පියෝ පුදනු ලැබේද, අන්න ඒ කුලය සලකන හරියට පූර්වාචාරයන් සහිත කුලයන් විදියටයි ඒ කුලයන් ඒ නිවෙස් සලකන්නේ. සාහුනේයකානි භික්ඛවේ තානි කුලානි යේසං පුත්තානං මාතාපිතරෝ අජ්ජාගාරේ පූජිතා හොಂತಿ. දරුවන් විසින් සිය දෙමව්පියෝ නිවසේදී පුදනු ලබන්නාහුද, අන්න ඒ කුලය පූජාර්හ පුද්ගලයන් ඉන්න දුරගෙනල දෙන දෙයක් වුණත් පිළිගැනීමට සුදුසු අය ඉන්න කුලයන් බවට පත්වෙනවා කියලා දේශනා කළා. දෙමව්පියන්ට සලකන දරුවන් නිසා ඒ නිවස බබලන ආකාරය බ්‍රාහ්මයන් ආකාරයට පූර්වාචාරයන් විදියට සහ පිදියුතු අය ඉන්න ස්ථානයන් විදියටයි එවන් නිවෙස් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ. බ්‍රහ්මාති භික්ඛවේ මාතාපිතුන් නම් ඒතං අදි වචනම්. බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා දෙමව්පියන්ට බ්‍රහ්මා කියලා විවහාර කරනවායි කියලා. පුබ්බාචර්යාති භික්ඛවේ මාතාපිතුන් නම් ඒතං අදි වචනම්. මේ මව්පියන්ට පූර්වාචාර්ය කියන වචනේනොත් සඳහන් කරනවා. ආහුනේයාති භික්ඛවේ මාතාපිතුන් නම් ඒතං අදි වචනම්. මව්පියන්ට ආහුනේය නැත්තම් පූජාර්ය කියන වචනෙනොත් විවහාර කෙරෙනවා. තංකෙස හේතු ඇයි ඒකට හේතුව. බහුකාරා භික්ඛවේ මාතාපිතරෝ පුත්තානම්. දරුවන්ට මව්පියෝ දෙහිවීම උපකාරවත් වෙනවා. ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේ තාරා. දරුවන් හදලා පෝෂණය කරලා මේ ලෝකෙ ඉදිරිපත් කරන්නේ මේ දෙමව්පියන් විසින්. බුදුදහම තුළ දෙමව්පියන්ගේ යගේ නිතර අවධාරණය කළ තියෙනවා. එකල භාරත ජන සමාජයේ ඉහළින්ම සම්භාවනට පාත්‍රුනේ මහා බ්‍රහ්මයා. අන්න ඒ මහා බ්‍රහ්මයාගේ තත්වයට දෙමව්පියන් ඔසවලා තබනවා බුදුරජාණන් වහන්සේ විසින්. ඒ විතරක් නෙවෙයි, එකල ජන සමාජයේ ගුරුවරුන්ට ලොකු පූජනීයත්වයක් තිබුණා. අන්නේ අතර දෙමව්පියන් අපට මුලින්ම හමු වෙන පූර්වාචාර්යයන් මුල් ගුරුවරු විදියට හඳුන්වලා තියෙනවා. ඒ වගේම එකල ಭಾರತೀಯ ජන සමාජයේ පූජාර්හ පුද්ගලයන්ට නොයෙක් විදිහේ පුදසැලකිලි සම්මාන දක්වලා තියෙනවා. අන්නේ සියලු සම්මාන ලබන්නට සුදුසුයි විදියට දෙමව්පියන් හඳුන්වා දීලා තියෙනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචර්යාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා. බ්‍රහ්මයන් කියලා පුබ්බාචාරේ කියලා මව්පියෝ දෙන්න හඳුන්වලා තියෙනවා. පුත්‍ර පජාව කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් කටයුතු කරන මේ දෙමව්පියන් ආහුනේය පුද සැලකිලි වලට සම්මාන වලට සුදුසු අය විදියට හඳුන්වලා තියෙනවා. අන්නේ නිසා නුවණැති අය විසින් මේ දෙමව්පියන්ට සත්කාර සම්මාන කරනවා. කොහොමද? අන්නේන අත පානේන වත්තේන සයනේනච. ආහාර පාන වලින් වස්ත්‍ර වලින් ඒ වගේම ආසන වලින් දෙමව්පියන්ගේ ඇඟ ඇතිලීම් ආදී වත්පිළිවෙත් වලින් නෑවීමෙන් දෙපා දොහවණෙන් ආදී මේ කටයුතු වලින් දෙමව්පියන්ට උපස්ථාන කරනවා. ඉදේවනම් පසංසන්ති පෙච්ච සග්ගේච මොදති. ඔවුන් මෙලවදී සම්මානයට පත් වෙලා පරලොවදී සුගතිගාමී වෙනවා කියලා සඳහන් කරනවා. මාතාපිතෝ උපට්ඨානං ඒතම් මංගල මුත්තමං කියලා සඳහන් කරනවා. මව්පියන්ට උපස්ථාන කිරීම මෙලවත් පරලොවත් සතුට ගෙන දෙන මංගල කාරණයක් විදියට. ඒ වගේම දෙමව්පියන් අපට කොයිතරම් පිහිට වෙලාද කියතොත් ඒ අය අපේ දෙවුර මත වසර 100ක් තියාගනිමින් උපස්ථාන කළත් ඒ දෙමෝපියන්ගෙන් ලැබිච්ච උපකාරයට ප්‍රත්‍යුපකාර කළා අවසන් කරන්න බෑ කියලා සඳහන් කරනවා. අන්න ඒ නිසා දෙමෝපියෝ ඉන්න කාලේ ආහාර පාන ආදීන් ඇඳුම් පැළඳුම් බෙහෙත් තෙහෙත් වලින් උපස්ථාන කරන විතරක් නෙවෙයි, ඒ දෙමෝපියන්ට අප විශේෂයෙන්ම ඒ අයට ශ්‍රද්ධාව දිනු වෙන්න, සීලය දිනු වෙන්න, ත්‍යාගවන්ත භාවය, ශ්‍රුතවත් භාවය, ප්‍රඥාව දිනු වෙන විදිහට ඒ අයට අප නිරතුරුව උපස්ථාන කළ යුතුයි. ඒ අතර විශේෂයෙන්ම ඒ දෙමෝපියන්ට සැලකීම අපට සැපයගෙන දෙන කාරණයක් බව අප විශ්වාස කළ යුතුයි. සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අම්මට තාත්තට සැලකීම සැපගෙන දෙන කාරණයක් වශයෙන් අන්න ඒ සැලකිල්ල ලබන්න නම් ආරම්භයේ පටන්ම දෙමෝපියන්ගෙන් දරුවන්ටත් දරුවන්ගෙන් දෙමෝපියන්ටත් ඉටුවනට ඕන යුතුකම් මනවින් ඉෂ්ට කරන්නට ඕන. දරුවන් හදන දෙමෝපියන් විසින් දරුවන්ට සංග්‍රහ කළ යුතු ආකාරය සිගාලෝවද සූත්‍රයේ දක්වනවා. පාපානිවරෙන්ති දරුවන් අකුසලෙන් මුදවලා කල්යාණේ නිවෙසෙන්ති යහපත යොදවන්නට ඕන, සිල්ව ශාස්ත්‍ර දෙන්නට ඕන, ඒ දරුවන්ට තමන් සතු ධනයක් තියෙනවා නම් ඒව පවරව දෙන්නට ඕන, සුදුසු කල්ලි ආවාහ විවාහ ආදිය කළ දෙන්නට ඕන. මෙන්න මේ කටයුතු දෙමාපියන් වෙතින් මැනවින් ඉටු වෙනකොට ඒ දරුවන් විසින් දෙමාපියන් රැක බලාගෙන උපස්ථාන කරලා ඒ දෙමාපියන්ගේ කුලයේ ගරුත්වය ආරක්ෂා කළා, ඒ දායාද මැනවින් සුරක්ෂිත කළා, දෙමෝපියන් මිය ගියාට පස්සේ පුණ්‍යානුමෝදනා කිරීම වශයෙන් දෙමෝපියන් සංග්‍රහ කරනවා. මෙන්න මේ විදිහට එකාතකින් අපි දෙමෝපියන් සලකල උපස්ථාන කරලා පුණ්‍යානුමෝදනා කරන විතරක් නෙවෙයි, ඒ දෙමෝපියන්ගේ සතුට ඇති වෙන ආකාරයට අප ධර්මයේ තුර ඉදිරියට යන්නට ඕන. විශේෂයෙන් සීල භාවනා දෙක තුළින් අප පුණ්‍ය කර්ම කුසල සිද්ධ කරනකොට අපේ මෙලොව ජීවත් වෙන ඥාතීන් විතරක් නෙවෙයි මියගිය ඥාතීනොත් සතුටටපත් කළ හැකි බව ආකාංකීය සූත්‍රය වැනි දේශනාවලදී ඉතාම පැහැදිලිව දේශනා කරනවා. අප අපේ හිත දියුණු කිරීම වශයෙන් ධර්මයේ පුහුණු කිරීම වශයෙන් ධර්මයේ හැසිරෙනවා නම් අන්න ඒ තුලින් ඇතිවන කුසලය අපේ මේ භවයේ අමඩ තාත්තර පමණක් නෙවෙයි අතීත ආත්ම භවලත් අපේ දෙමව්පියන්ට සලකන ක්‍රමයක් වශයෙන් ධර්මයේ තුල පැහැදිලි කළ දීලා තියෙනවා. එනිසා බුදුදහම තුළ සසර බොහෝ දිග ගමනක ඉතිහාසය සඳහන් කරන දහමක් විදියට සංසාරගත සියලු දෙමෝපියන්ට උපස්ථාන කළ හැකි ක්‍රමයක් ධර්මය තුළින් අපට දේශනා කරනවා. අන්නෙහිදී විශේෂ කරුණක් බුදුදහම තුළින් ඉදිරිපත් කරනවා. ඒ තමයි දරුවන් හදන දෙමෝපියන් විසින් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා. නොනැති දෙමෝපියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඒ දෙමෝපියන් තුළ තියෙන ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාවාදී ගුණාංග දෙමෝපියන්ටත් වඩා ඉහළට යයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම බැරි වුණත් අඩු වශයෙන් දෙමෝපියන්ගේ මට්ටමට හරි ඒ ගුණය රැකගනී කියලා ඔවුන්ගේ බලාපොරොත්තුවක්, ඔවුන්ගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. අන්න ඒ ගුණයෙන් වැඩි දරුවන්ට අතිජාත කියලා කියනවා, ගුණෙන් සමාන දරුවන්ට අනුජාත කියලා කියනවා. ඒ නිසා දරුවන් හදන දෙමව්පියන් නිතර බලාපොරොත්තු වන්නේ අතිජාත සහ අනුජාත දරුවන්. දෙමව්පියන්ට වඩා ගුණෙන් නුවණින් අඩු දරුවන් කිසි කලක දෙමව්පියන් විසින් බලාපොරොත්තු නොවන බව ඉතාම පැහැදිලිව දක්වනවා. ඒ නිසා දෙමව්පියන්ට අප කරන ලොකුම සැලකිල්ල තමයි ඒ අය ඉන්න කාලෙද රැකබලාගෙන එයගෙන් අප ආශිර්වාදය ලබා ගන්න අතරේදී ඒ සුගතිගාමී වීමට මාර්ගය පෙන්නලා දෙන අතරේදී විශේෂයෙන්ම ඒ අය රැක්කා වූ ගුණයට වඩා ගුණයක්, සීලයක්, ප්‍රඥාවක් අප තුල වර්ධනය කරගන්නට අප නිරතුරුව උත්සාහ ගන්නට ඕන. ඉතින් ඒ ඔස්සේ කටයුතු කරලා අපේ මෙලව ජීවිතය සාර්ථක කරගෙන, අපේ පරලෝක ජීවිතය සුගතිගාමී කරගෙන, අපේ ආධ්‍යාත්මික ලෝකෝත්තර ජීවිතයටත් ඒ දෙමෝපියන්ගෙන් ආශිර්වාද සලසා ගන්නට අපි අදිස්ථාන කරගනිමු. ඒ සඳහා මෙම ධර්මදේශනයත් ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් පිණිස, කුසලයක් පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තුනුරුවන් සරණයි.